ප්‍රශ්න නම් අද ගොඩයි, වෙලාව තියෙන්නේ ටිකයි. සමහර ප්‍රශ්න ගෙදර ඉඳන් ලියන් ඇවිල්ලා දන්නෙත් නැහැ. මේ එකම අකුරු තියෙන්නේ හැම කොළේම. ඕහෝ, කමන්නේ නැහැ. ඒත් ඉතින් වෙලාව තමයි ප්‍රශ්නේ. හොඳයි, කවුරු සාදුකාරයක් පවත්වන්නේ? සාදු සාදු සාදු. බුදුරජාණන් වහන්සේ සංකිත්තේන පංචුපාදානකන්දා දුක්ඛායන්ෙන් දේශනා කළ දුක පිළිබඳව හැඳින්වීමක් කරන්න මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. පින්වත්නි, අපිට කිසිම විදියකින් තේරෙන්නේ නැහැ රූපේ දුකයි කියලා. නෑ, ඔබට තේරෙනවද රූපේ දුකයි කියලා? ඈ, ඕ තේරෙන්නේ නැහැ. ඒගාවට තේරෙන්නේ නැහැ වේදනාව දුකයි කියලා. ඇයි ඒ? වේදනාව දුකයි කියලා භාග්‍යතුන් වහන්සේ වදාලේ දුක් වේදනාව විතරක් නෙමෙයි. සැප වේදනාවත් දුකයි. උපේක්ෂා වේදනාවත් දුකයි. ତොට අපි හිතාගෙන ඉන්නේ දුකයි කියපුවාම දැන් ඔන්න බලන්න, ඔබ අපි හිතන හැටි ලෙඩවීම දුකයි කියනවා. දැන් ලෙඩ වුණාම දුකයි කියන්නේ අපිට ඔළුව රිදෙනවා, අමාරුයි, දැවිල්ලයි, ඒවනේ. ඒ අදහස් කරන්නේ දුක් වේදනාව ගැනනේ. භාග්‍යතුන් වහන්සේ දුක් වේදනාව විතරද දුකයි කිව්වේ? නෑ. ඊගාවට හඳුනා ගැනීම දුකයි කියනවා. නේ? එතකොට අපිට දැන් සමහර දේවල් තියෙනවා, දැක්කම දුකයි. හඳුනාගත්තම, කවුරු හරි පණ අදිනවා දැක්කම, ලෙඩ වෙලා ඉන්නවා දැක්කම දුකයි. ඇයි කනවා? කවුරු හරි hina වෙලා ඉන්නවා හඳුනාගත්තම දැන් මොකද? ඈ, දැන් සනීපයි. ඒක තමයි මේක නුවණින් දකින්න තියෙන පිළිවෙලක්. භාග්‍යතුන් වහන්සේ වදාළේ රූපේ සතර මහා ධාතුන්ගෙන් හට වෙන දෙයක්, හට ගන්නා දෙයක්. රූපේ හට ගන්න කාරණා ඇති වෙච්චාම හට ගන්නවා, නැති වුණා ආහාර නිසා හට ගන්නවා. ආහාර නැති වුණාම රූපේ වෙනසෙනවා. ආහාර කිව්වේ කබලින්කාර ආහාරය විතරක් නෙමේ. ස්පර්ශයත් ආහාරය, විඥානයත් ආහාරය, මනෝ සංජේතනාවත් ආහාරය. ඊගාවට වේදනාව කියන්නේ හේතු නිසා හටගන්න එකක්, හේතු නැති වෙද්දි නැති වෙන එකක්. සංඥාව කියන්නේ හේතු නිසා හටගන්න එකක්, හේතු නැති වෙද්දි නැති වෙන එකක්. සංස්කාර කියන්නේ හේතු නිසා හටගන්න එකක්, හේතු නැති වෙද්දි නැති වෙන එකක්. වේදනා වේදනා සංඥා චේතනා, ඔය තුනම ස්පර්ශය නිසායි. විඥානය කියන්නේ නාම රූප නිසා හටගන්න එකක්, නාම රූප නැති වෙද්දි නැති වෙන එකක්. ඔය පහ පහක් නෙමෙයි, ඔය පහ එකක්. ඔය පහ පහක් හැටියට වෙන වෙනම දකින්නේ බෙදන්නේ ඔක්කොම ප්‍රඥාවේ. ඔය පහ එකක් ජීවිතය කියන්නේ තව එකක් නෙමෙයි. ඔය පහ කියන්නේ ජීවිතය කියන්නේ දෙකම එකක්. එතකොට එහෙනම් මේක තේරුම් ගන්න තියෙන්නේ, අපි හිතමු දැන් බඩකිනි. බඩකිනි කියමුකෝ. දුකත්ද සැපත්ද? ඒ ඊට වැඩිය හොඳයි ඔලුව කැක්කුමයි කියමුකෝ. දැන් දුකයිද සැපයිද? දුකයි. ඔළුව කැක්කුම කියන තැන තියෙන්නේ මොනවාද? කයයි පහසයි තියෙනවා. ඒ දෙක අයිති වෙන්නේ මොකටද? රූප සතර මහා ධාතුන්ගෙන් කය හට අරගෙන තියෙන්නේ. පහස දැනෙන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක්. සතර මහා ධාතුත් සතර මහා ධාතු විතරක් නෙමේ රූපේ කියලා දේශනා කළේ. සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයත්. දැන් මේක සතර මහා ධාතු මොකද්ද? ඈ මේ දැන් මේත් සතර මහා ධාතු, මේත් සතර මහා ධාතු, මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු එක. ඇහෙනවද? ඒ ඔක්කොම අයිති වෙන්නේ රූපයට. දැන් මේ ඔලුව ගැක්කුම ගැන කියලා දෙන්නේ. ඊගාවට දැනෙන හඳුන ගන්නවා ඔලුව ගැක්කුමයි කියලා. ඒක ස්පර්ශය නිසා හටගත්තේ. ඊගාවට විඳිනවා දුකයි කියලා. දෙන්නද ඒකත් ස්පර්ශය කියලා හඳුනගත් නිසා හටගත්තේ. ඊගාවට චේතනා පහළ වෙනවා ඔළුව කැක්කුමයි කියලා. ඒකත් හටගත්තේ ස්පර්ශය නිසා. ඒ තමයි සංඛාර උපාදානස්කන්ධය. ඊගාවට ඔය ඔක්කොම දැනගන්නවා ඒ විඥාන උපාදානස්කන්ධේ. ඔළුව කැක්කුම තියෙන තැනක් තියෙන්නේ ඔය පංච උපාදානස්කන්ධයේම තමයි. ඒක නිට්ටය නෑ, ඒක අනිත්‍යයි. ඒක පව අපි තමන්ගේ වශයෙන් පවත්තන්න බෑ. තේන්නද? දැන් අපි ගමු. හරි සනීපයි ඔළුව අත ගන්නවා කවුරු හරි. දැන් මොකද? කලින් කැක්කුම දුකයි. දැන් මොකද? දැන් සැපයි. එතන තියෙන්නේ මොනවාද? එතන තියෙන්නේ රූපය, කය සතර මහා ධාතුන්ගෙන් හටගත්තු එකක්, ස්පර්ශය සතර මහා ධාතුන්ගෙන් නිසා හටගත්තු එකක්. ඒක රූප උපාදාන. එතන තියෙන්නේ වේදනාවක්. එතන තියෙන්නේ සංඥාවක්. එතන තියෙන්නේ චේතනාවක්. එතන තියෙන්නේ ඔය රූප, වේදනා, සංඥා, සංකාර දැනගැනීමක්, විඥානය. එතන තියෙන්නේ ඒක. දැන් බලමු පියයන්ගෙන් වෙන් වෙනවා කියලා. එතන තියෙන්නේ මොකද්ද? එතන තියෙන්නේ තූකමයි. ඇහැ තියෙනවා ප්‍රිය රූපෙන් වෙන් වෙනවා. ඇහැයි රූපයයි නිසා ඒක හටගන්නේ. ඒ දෙක සතර මහා ධාතු. ස්පර්ශය නිසා ඒ මොහොතේ වේදනාවක් දැනෙනවා. ඒක වේදනාවයි. ස්පර්ශය නිසා ඒ මොහොතේ සංඥාවක් දැනෙනවා. ඒක සංඥාවයි. ස්පර්ශය නිසා චේතනා හට ගන්නවා. ඒක චේතනාවයි. ඔය රූප, වේදනා, සංඥා, සංකාර ටික දැන ගන්නවා. ඒක විඥානයයි. දැන් ඔබ කියන්න මේකෙදි කොහොමද කියලා අහන්න බලන්න. කෝ කැවුවත්. එතකොට මේ පැවැත්ම කියන්නේ පංච උපාදානස්කන්ධයයි. දැන් දුකයිද සැපයිද? ඒ පැවැත්ම වනාහි හේතු නිසා හටගන්න, හේතු නිසා නැති වෙන එක. මේක මම කියලා රැවටුණයි පස්සේ. මම කියලා රැවටුනේ දැන් මොකටද? මේ හේතු නිසා හටගන්න, හේතු නිසා නැති වෙන පංච උපාදානස්කන්ධයට. මේකට රැවටුණයි පස්සේ වෙන්නේ සැපේක පවත්තන්න හදනවා, දුකේක බහැර කරන්න හදනවා. දෙන්නවද කියන එක? එතකොට සැපේක පවත්තන්න හදද්දි දුකමයි හටගන්නේ. දුකේක බහැර කරන්න හදද්දි දුකමයි හටගන්නේ. මේක මම කියලා අල්ලගත්තයි පස්සේ කැක්කුම තියෙන්නේ ඔළුවේ විතරක් නෙමෙයි. දැන් කොහෙද කැක්කුම? හිතෙත් කැක්කුම. කලින් ඔළුව විතරයි රිදුනේ. දැන් අනේ මට වෙච්ච දෙයක් කියලා හිතෙනවා. මේ පැවැත්මම ඔච්චර තමයි. මේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා, මට තේරෙන්නේ නැහැ. රහතන් වහන්සේ ගින්නක්ය මට මේ වචන දෙක හරියට පේන්නේ නැද්ද මන්ද මේ මට කියවන්න නම් පුළුවන් ගින්නක් සර්පේක යනුවෙන් ධර්මයේ කියවෙනවා කියලා. අනේ පින්වන්දි මට එහෙම එකක් මතක නැහැ. මොකක් හරි උවමනාවක් උපමාවක් නිසා එහෙම තැනක තියෙනවද දන්නේ නැහැ. මට ඒක ගෝචර වෙන්නේ නැහැ. මොකක් හරි ප්‍රශ්නේ අඩුපාඩුවක් තියෙනවා. මගේ දැනුමත් අඩු ඇති. ඒකනේ. ඔය ගින්න උපමා කරලා නම් ඉතින් නිවනට තියෙනවා. නිරුද්ධ වීම සහ අවබෝධ වීමෙහි වෙනස වටහා දෙන්න. නිරුද්ධ වූ දේහි නැවත හට ගැනීමක් නැත. උදාහරණයක් ලෙස නිරුද්ධ වූ රහතන් වහන්සේලා විඳීම් නිරුද්ධ වූ රහතන් වහන්සේලාට රහතන් වහන්සේලා විඳීම් අවබෝධ කළද නැවත විඳීම් හටගනී. හරි වැඩේ. උන්වහන්සේලා නිරුද්ධ වූ විඳීම් පිළිබඳව ඇලීම් ගැටීම් නැතුව වාසය කරන බවද දනිමි. එහෙත් නිරුද්ධ වූ දේ ආය නැවත හටගන්නේ මේක පින්වන්නේ මේ සම්මතයයි යථාර්ථයයි පටලවාගත්තු ප්‍රශ්නයක්. තේන්නද? වෙලා නෑ මේක හොයන්න. මම මේක මෙහෙම කියලා දෙන්නම්. මේ අපි හිතමු ඕගොල්ලෝ පොඩි කාලේ දැනුත් බලන ඇති ෆිල්ම් බලලා තියෙනව නේද? ආ? බලලා තියෙනවනේ නේ? දැන් ඔබ ටික ටික ලොකු වෙලා පොඩි ළමයිකින් ආපුවම අහනවා මං කවුද වෙන්න කැමති? ඔයා කවුද වෙන්න කැමති කියලා. දෙන්න. එතකොට යා කියන්නේ දුවෙක් නම් පිච්චර් බලන දුවෙක් නම් ආන් එහෙම කෙනෙක් වෙන්න කැමතියි කියන. පුතෙක් නම් ඕල් නළුවෙක් වෙන්න කැමතියි කියන. අපි හිතමු මේ පුතා නළුවා වුණා කියලා. දෙන්නනේ. දැන් එයා ඉස්සර පිච්චර් බලනවා ගොඩක්. හරි ආසයිනේ. දැන් අපි හිතමු එයාම රඟපාපු ෆිල්ම් එක එයාටම ඉඳගන්න කියලා හෝල් එකේ දැන් පෙන්නනවා. දැන් මොකද වෙන්නේ? දැන් මොකද තත්ත්වේ? එයාට එතන වෙලින් දැන් අපි හිතමු එයා රඟපාන්නේ රජ කෙනෙක් හැටියට. ඈ? දැන් එයාට ඒ ෆිච්චර් එකේ දැන් එයාම රඟපාපු ෆිල්ම් එකේ එයාම බලනවා. දැන් එයාට එතන රජෙක් ඉන්නවද? නෑ, එයා බලන්නේ අපරාධ ওই ෂොට් එකේ මේ මට ওই මේ විදිහට නෙමේ කරන්න තිබ්බේ මෙහෙම කරන්න තිබ්බේ. දෙන්නේ ඒ ෂොට් එක ගත්ත දවසේ මං හිටියේ හරිනේ. මගේ මූඩ් එක සවුත්තු වින්දා මේ එදා ඕක හරියට කරන්න බැරි වුණා. එහෙම නේ වෙන්නේ. හැබැයි එයා එදත් පිච්චර් බැලුවා තාත් බලනවා. දකින්න ක්‍රමයේ වෙනස්. මං කීපයක තේරෙනවද? ඕ දැන් ඔන්න අපි සමහර වෙලාවට ඔන්න කාත් එක්ක හරි යනවා හෝල් එකට පිච්චර් එකක් බලන්න. එච්චර උන්නේ ඔය සමහර තෙලිනාටි සමහර අර ඉරිදා ගියා තෙලිනාටියක් ඒ දවස්වල හැමදාම අඬනවා පෙන්නන්නේ. ඒක බලබලා ගෙවල් වල හුඳලත් අඬනවා. ඉතින් අපි කියනවා අඬන්න එපා ඔය මේ කතා. අනි යනවා යන්න කියනවා. දැන් දැක්කද එකම පිච්චර් එකම එක බලන්නේ. එක්කෙනෙක් අඬනවා එක්කෙනෙක් කොළොප්පම් කරනවා. දකින්න ක්‍රමේ වෙනස්. මම ඇත්තටම මේ හිනස්සන්න නම් කියනවා නෙමෙයි පින්වත්නි. ඔබ hina වෙන එක එක වෙනම කාරණාවක්. මට එහෙම අදහසක් නැහැ. මට ඕන ඔබට සමීප දෙයකින් මේක කියලා දෙන්න විතරයි. මේක දැක්මේ වෙනසක් තියෙන්නේ. රහතන් වහන්සේලා දේශනා කරනවා කොහොමද වේදනාව මේ වැඩිවීමක්ද තියෙන්නේ අඩුවීමක් නැද්ද? අඩුවීමක් නැහැ, වැඩිවීමක්ම තියෙන්නේ. බොහෝ දුක් වේදනා දැනෙනවා කියන. හැබැයි ඒක අර ඇහැට ආපු රූපේ නළුව දැක්කේ එක ක්‍රමයකට. එයාගේ හිතේ රජෙක් මැවෙන්නේ නැහැ. එයා රජුරුවන්ට රඟපාලා ඉවරයි. එයාගේ හිතේ ඒක දැක්කට රජෙක් මැවෙන්නේ නැහැ. තේන්නද කියන එක? ඒකම බලන අනිත් කෙනාගේ හිතේ රජෙක් මැවෙනවා. ඇහැට රූප එනවා, කයට පහස දැනෙනවා. ඒකත් එක්ක එකතු වීමක් නැහැ, හිතින් ස්පර්ශ කිරීමක් නැහැ. ඒ දැක්ම වෙනස්. ඒ දැක්ම වෙනස්. එතකොට රහතන් වහන්සේලාට එහෙම කතා කරන්න බෑ. මම පින්වන්නේ මේ ඔකට හොඳ දේශනාවක් තියෙනවා. මට ඔක්කොම පාඩන්නේ. මේ මතක් වෙන්නේ. එතකොට මේකේ තව ප්‍රශ්නයක් අහගෙන අහලා තියෙනවා. මේ නිරුද්ධ වීමයි නැතිවීමයි කියන එක අනිත්‍ය වෙනවයි මම මෙහෙම කියලා දෙන්නම්. අනිත්‍ය වෙනවයි නිරුද්ධ වෙනවයි කියන්නේ එකක් නෙමේ, දෙකක්. අනිත්‍ය වෙනවා කියන්නේ අනිත්‍ය ලක්ෂණ තමයි හටගන්නවා, වෙනස් වෙමින් පවතිනවා, නැති වෙනවා. නිරුද්ධ වෙනවා කියන්නේ යම් ස්වභාවයක් තියෙනවද මේ නැවත නැවත හටගනිමින් නැවත නැවත නැතිවීමින් යන ඒ ස්වභාවේ නතර වෙනවා. අනිත්‍ය වෙනවා කියන්නේ ඒක නතර, ඒ හටගනිමින් නැතිවීමින් යන එක නෙමෙයි. හටගත්තු එක නැති වෙන එකට. නිරුද්ධ වෙනවා කියන්නේ නතර වෙනවා කියන එක. මං හිතන්නේ ඇති. කර්මය කියන්නේ චේතනා මුල්කොට කයින් වචනයෙන් සිතින් කර්ම රැස්වීමයි. මාගේ ප්‍රශ්නය, සිතිවිල්ලත් චේතනාවත් අතර වෙනසක් ඇතිද? නොයෙකුත් සිතිවිලි සිතෙන්ම ඇතිවේ. ඒ සියල්ලම කර්මයේ බලවට පත්වෙයිද? කාය කර්ම, මනෝ වචී කර්ම, මනෝ කර්ම. මනෝ කර්ම කියන්නේ මනසින් පහළ වෙන දේවල් තමයි. එතකොට සිතිවිලි නැතුව, සිතිවිල්ලක් නැතුව කිසිම දෙයක් කරන්න බෑ. එතකොට මේක සිතිවිල්ලය චේතනාවේ කියලා බෙන් කළා දකින්නේ ප්‍රඥාවෙන්. මොකෙන්ද දකින්නේ? ප්‍රඥාවෙන්. තේන්නද? දැන් අපි හිතමු එකම ඔෆිස් එකේ නෝනායි මහත්තයා දෙන්නම වැඩ කරනවා කියලා. මහත්තයා ඩිරෙක්ටර්, නෝනා ක්ලාර්ක්. ගෙදර ගියාම ඩිරෙක්ටර්ද ඉන්නේ මහත්තයාද ඉන්නේ? මහත්තයා ඉන්නේ. ඔෆිස් ගියාම මහත්තයාද ඉන්නේ ඩිරෙක්ටර්ද ඉන්නේ? ඩිරෙක්ටර් ඉන්නේ. එකම දේ, ඒ වෙලාවට කතා කරන හැටි වෙනස්. සිතවිල්ල කියනවා, චේතනා කියනවා, ධම්මනෝ මනසේ ඇති වෙන ධම්මාරම්මන කියනවා. එක එක වෙලාවට එක එක විදියයි. සංස්කාරය anu කුමද්දයි සරල උදාහරණ සහිතව පැහැදිලි කරලා දෙන්න. සබ්බේ සංඛාරා අනිච්ඡාති. හටගත්තා වූ සියලු දේ නැසී වෙනසෙන යන සුලිය. එතන සංඛාර කීවේ හටගත්තා වූ සියල්ල. තේරෙනද? අවිජ්ජා පත්‍ය සංඛාර. ඒ පටිච්ච සමුප්පාදේ. එතන සංස්කාර කියන්නේ මොනවාද? කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර. ඊගාවට පංච උපාදානස්කන්ධේදී මෙතන තියෙනවා පංච උපාදානස්කන්ධේ ඇති සංස්කාර සහ පටිච්ච සමුප්පාදේ ඇති සංස්කාර දෙකම එකමද. ඒකත් දැන් පටිච්ච සමුප්පාදේ සංස්කාර ආනෙන්ජාභි සංස්කාර, පුඤ්ඤ සංස්කාර, පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනෙන්ජාභි සංස්කාර. පංච උපාදානස්කන්ධේ සංඛාර කියන්නේ සම්පූර්ණයෙන්ම චේතනාවට. ඒක සම්බන්ධ වෙන්නේ පටිච්ච සමුප්පාදයේදී භවයට. දෙන්නද? පංච උපාදානස්කන්ධේ සංස්කාර පටිච්ච සමුප්පාදයට සම්බන්ධ වෙන්නේ උපාදාන පත්‍ය බහු කියන තැනට උඩට නෙමෙයි. තේන්නා නේද? මානසිකාර්ය නිසා අරමුණු, මානසිකාර්ය නිසා අරමුණු ඇතිවන අයුරු පහදා දෙන්න. මානසිකාර්ය නිසා පින්වන්නේ දැන් අරමුණු කියපුවම ඒක තව ආකාරයකින් ඒක පැටලෙනවා. සමහර වෙලාවට අරමුණු කියන්නේ මේ මනසේ ඇතිවෙන සිතිවිලි වලට. ඒකට පාලියෙන් කියනවා ධම්ම කියලා. තේන්නද? ඇහැට රූප, මේ ඊග චක්කුම් පටිච්ච රූපේච, සද් මේ සෝතම් පටිච්ච සද්දේච, එහෙම එහෙම කියාගෙන ගියා මනම් පටිච්ච ධම්මේච. එතකොට ඒක තමයි අරමුණු කියන්නේ. තේන්නද? නමුත් මනසට මනස පින්වන්නේ ආයතන අතරේ සුවිශේෂී එකක්. ඒ හින්දා තමයි අගට තියලා තියෙන්නේ. මේ ඇහෙන් රූප දැක්කට, කනින් සද්ද ඇහුවට ඔබ කියවලා බලන්න වේදල්ල සූත්‍රය. අහනවා මේ ඇසෙන් කනෙන් ඉන්ද්‍රියම් පහක් තියෙනවා, ඇස කන නාසය දිව කය. ඒක රූප සද්ද ගන්ධ රස පහස කියන ගොදුරු ගන්නවා. මේවා අත්දකින්නේ කවුද කියලා අහනවා. මේක අත්දකින්නේ මනස. තනි කරම ස්පර්ශය කියද්දිම මනසට සම්බන්ධයි. ස්පර්ශය කියන්න දෙයක් නැහැ, ඇහැ කියද්දිම මනස සම්බන්ධයි. ඇයි ඒ? ඇහැ තුලින් අටගන්න වේදනා, චේතනා, සංඥා, විඥාන ඔක්කොම අටගන්නේ මනසේ තමයි. මේක අත්දකින්නේ මනස. දෙන්නද? එතකොට මේ ඔක්කොටම මූලික වෙන්නේ මනසේ. ඒ හින්දා කියනවා මනෝ පුබ්බං ගමා ධම්මා. මනස සියලු දේට පෙරටුව ගමන් කරනවා. මානසිකාරය කියන්නේ ඒ මනසේ තියෙන සුවිශේෂී හැකියාවක්. ඒක මම මෙහෙම කියලා දෙන්නම්. අපි හිතමු රවුම් ගොඩ නැගිල්ලක් තියෙනවා, රවුම් කාමරයක්. තේන්නද? මේ කාමරයේ හය දිසාවකින්, දිසා හයකින් හරියට සමාන්තරව බෙදලා කවුළු හයක් තියෙනවා. දැන් මම මේ කියලා දෙන්නේ මනස ගැන නෙමේ, මානසිකාර්ය ගැන. හැබැයි ඒක පවත්න්නේ මනස මුල් වෙලා තමයි. මොකද කවුළු හයක් දාන්න නැතුව පහක් දැම්මොත් එහෙම මනස කියන ආයතනේ අඩු වෙනවා. හැබැයි මානසිකාර්ය මුල් තියෙන්නේ මනස එක්ක බැඳිලා තමයි. මේ කියලා දෙන්නේ මානසිකාර්ය, මනස නෙමේ. දැන් අපි හිතමු උතුරු දිසාවෙන් තියෙනවා ඒ කියන කවුළු, එක කියන කවුළුව. මේ කාමරයේ මැද මිනිස්සෙක් ඉඳගෙන ඉන්නවා. දැන් ඉස්සරහා පැත්තේ තියෙන කවුළුවෙන් කවුරු හරි ඔළුව දානවා. එයා ඉස්සරහා පැත්ත තමයි බලාගෙන ඉන්නේ. එයාට පේනවද නැද්ද? පේනවා. පිටිපස්සේ මෙහා ඉස්සරහා බලාගෙන ඉන්නේ. පිටිපස්සේ කවුළුවෙන් කවුරු හරි ඔළුව දානවා. එයාට පේනවද? පේන්න නම් මොකද වෙන්න ඕන? ඒ පැත්තට යොමු වෙන්න ඕන. ඔන්න ඔය යොමු වීමට තමයි කියන්නේ මානසිකාරය කියලා. මොකටද කියන්නේ? ඔය යොමු වීමට තමයි කියන්නේ මානසිකාරය කියලා. ඔක්කොම අත්දකින්නේ මනස. එතකොට මනසේ තියෙන දේ අත්දකින්නත් මානසිකාරය වුණා. සබ්බේ ධම්මා මානසිකාර සම්භව. භාග්‍යතුන් වහන්සේ හිඳ වදාලා සියලු ධර්මයන් හටගන්නේ මානසිකාරය නිසාය කියලා. එතකොට මේ මානසිකාරය කියන්නේ මනසේ තියෙන ක්‍රියාකාරී ස්වභාවයකට. එතකොට මේ මානසිකාරය අපි හිතමු නිදාගත්තා කියලා. දැන් අපි ඔන්න කවුරු හරි ඇවිල්ලා කතා කරනවා. හරි, අපි හිතමු රේඩියෝ එක දාලා නිින්ද ගියා. එහෙම වෙනවනේ නේ? හා, එතකොට මොකද වෙන්නේ? අර ගිය සින්දු ඔක්කොම ඇහිලාද දැන්? නෑ. එතකොට මනසේ මානසිකාරය මනසත් එක්ක මුල් වෙලා නිින්දහා බැඳිලායි තියෙන්නේ. හැබැයි හීන පෙනේ විසින්දු වෙන්නේ. තේන්නවද මම මේ කියන එක? එතකොට මානසිකාරයේ මනස හා යොමු වෙලා හීන පෙනේවි. හැබැයි කන එක අර කන කියන නම් වූ කවුලුව පැත්තට හැරෙන්නේ නැහැ. යොමු වෙන්නේ නැහැ. ඒ යොමු වෙන්නේ නැති තාක් ඇහෙන්නේ නැහැ. ඒකයි කියල් වදාලේ මහා අත්තිපදෝපම සූත්‍රයේදී විඥානය අටගන්න මානසිකාරයේ නැතුව බෑ. මානසිකාරය ඇති තැන තමයි විඥානය අටගන්නේ. එතකොට විඥාන මානසිකාරය නැතුව විඥානයක් නැහැ. විඥානයක් නැතුව රූප වේදනා සංඥා සංකාර කියලා කිසි දෙයක් නැහැ. මේ ඔක්කොම අවබෝධ කරගන්න ඕන. අපගේ ශාස්ත්‍රඥ වහන්සේ කොහොම කෙනෙක්දනේ? ඒක තමයි. ඊගාවට තව එකක් අහන්න. මේක ප්‍රශ්න පත්‍රයක්. විඤ්ඤාණය යනු විශේෂයෙන් හඳුනා ගැනීමයි අසා ඇත. ඕ විජානාති විජානාති කෝ ආවසෝ තස්මා විඤ්ඤාණන්ති උච්ච. එසේනම් සංඥාව යනු බාහිර තිබෙන දෙහි ඇති විවිධත්වයේද? නැහැ. මහා වේදල්ල සූත්‍රයේ හරි චූල වේදල්ල සූත්‍රයේ හරි ওই දෙක එක ළඟ තියෙන්නේ. මට මතක නැහැ කෝකේද ওই ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ කියලා. ওই දෙක එක ළඟ තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ එකේ. මේ අහනවා මේ සංඥාව කියලා කියනවා, හඳුනා ගන්නවා කියලා කියනවා, දැන ගන්නවා කියලා කියනවා. මේ ඔක්කොම වෙනස්ද එකද්ද? වෙන් කරන්න පුළුවන්ද? මේ ඔක්කොම එකයි. මේ ප්‍රඥාවෙන් වෙන් කර දකින්නේ. ඒක ප්‍රඥාවෙන් වෙන් කර දැක ගන්න ඔබ දක්ෂ වෙන්න ඕන. තේරුණා නේද? මේ කීවල අපි ඔබට දැන් කීවල බලන්න කියන්නේ ඒ ඔක්කොම අපි දීලා තියන්නේ. දැන් මම කිව්වේ මේ පොතනේ. ඒ පොත ඔක්කොම ඔබ අතට දීලා තියන්නේ. හැබැයි තින් නිකන් දෙන්න හැම එකක්ම බෑ. මේ ඔබ ඔය චොකලට් ගන්නේ සෑහෙන වියදම් කළා නේද? මේ බොහොම සුළු චොකලට් එකක ගහන්නට වැඩිය අටුයි මං හිතන්නේ නේ. ඕහ්, ඔක්කොම දීලා තියෙන්නේ. වෙලා තියෙන්නේ ගන්න දක්ස නැහැ. ඒකයි ගන්න දක්ස නැහැ. පංච නීවරණ වල විචිකිච්ඡා සහ දස සංයෝජන වල විචිකිච්ඡාව. දෙකත් එකත් කියලා අහනවා. දෙන්නද කියපු එක? මං ඒ ගැන හිතලා නැහැ. භාග්‍යතුන් වහන්සේ අනුසය ධර්ම හතක් ගැන දේශනා කළා. එතකොට ආනාගාමි මොකද මං ඒකට එහෙම කීවේ? ඒ උත්තරේට ඒක ගොඩාක් කල්පනා කරලා දෙන්න ඕන උත්තරයක්. ඉන්ද මං ඒ ගැන කල්පනා කරලා නැහැ තාම. ඒ වගේම ඒකට කියන්න ඕන, පැහැදිලි කරන්න ඕන ධර්මකාරණා මගේ ගබඩාවේ නැහැ. ඉතින් මං කොහොමද උත්තර දෙන්නේ? තේරෙනවද කියන්නේ? ඒකට දෙන්න ඕන උත්තරෙට පැහැදිලි කරන්න ඕන දේ මගේ ගබඩාවේ නැහැ. මට උත්තරයක් දෙන්න විදියක් නැහැ. භාග්‍යතුන් වහන්සේ අනුසය ධර්ම හතක් ගැන දේශනා කළා. එතකොට අනාගාමි ශ්‍රාවකයා තුල සංයෝජන ධර්ම පහක් ප්‍රහීනයි. ඕ සංයෝජන ධර්ම පහක් ප්‍රහීනයි. ඒක හරි. එහි අර්ථය එම උත්තමයා තුල අනුසේ වශයෙන්වත් කාමරාගය සහ පටිගානුසේ වශයෙන්වත් නැති බව නේද? ඔව්. අනුසේ හැටියටවත් අනුගාමී කෙනා තුල කාමයයි පටිගයයි නැහැ. මොකද කාමරාග පටිග කියන ඒවා ප්‍රහීනයි. ඒ වගේම කාමාශ්‍රවත් ප්‍රහීනයි නේද? ඕ කාමාශ්‍රවත් ප්‍රහීනයි. ඒ තව තියෙනවනේ ආශ්‍රව, අවිජ්ජාශ්‍රව. ඊගාවට මතක තියාගන්න, මේ අනාගාමී ශ්‍රාවකයා තුල මමය, මාගේ ආත්මය කියන අදහස අනුසේ වශයෙන් පවතිනවා. ඒකත් නැති වුණොත් එයා රහතන් වහන්සේ කෙනෙක්. ඒක නැති වෙන්නේ මෙහෙදි නෙමෙයි, බඹලෝති. සෝතාපන්න ශ්‍රාවකයා පළවෙනි ධ්‍යානය වඩනවා. ඒ වගේම තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයාත් පළවෙනි ධ්‍යානය වඩනවා. දැන් ප්‍රශ්නේ තේරෙනවද? සෝතාපන්න කෙනත් පළවෙනි ධ්‍යානය වඩනවා. තෙරුවන් සරණ ගිය කෙනෙකු, මගපල් ලැබපු නැති කෙනෙකුත් පළවෙනි ධ්‍යානය වඩනවා. මේ දෙදෙනාගේ ධ්‍යාන තුළ යථාර්ථය අවබෝධ කිරීම සඳහා වැඩෙන ආකාරය වෙනස්ද කියා පහදා දෙන සේක්වා. මේ දෙදෙනාගේ ධ්‍යාන තුල යථාර්ථය අවබෝධ කිරීම සඳහා වැඩෙන ආකාරය වෙනස්ද? මම මේක මෙහෙම කියලා දෙන්නම්. දෙන්නද? අපි හිතමු ආලාර කාලාම පළවෙනි ධ්‍යානයේ නෙමෙයි, ඊටත් වැඩිය හාටත් වැඩුවා. උද්දකරාම පුත්‍රත් වැඩුවා. එක්කෙනෙක් වැඩුවා නෙව සංඥා නා සංඥා දක්වා, අනිත් එක්කෙනා වැඩුවා ආකාසානංචය ආයතනයේ දක්වා. අසිත තවුසත් වැඩුවා. තේරෙනද? ඒ කිසි කෙනෙකුගේ සමාධිය පළවෙනි ධ්‍යානෙටත් එහා වැටුවා. සම්මා සමාධියක් උනේ නැත. තේරුණාද? සම්මා සමාධියක් උනේ නැත. මොකද සම්මා සමාධිය කියන්නේ සම්මා දිට්ඨියෙන් යුතුව වඩන කෙනාගේ සමාධියට. තේන්නද? එතකොට සම්මා දිට්ඨියෙන් යුතු කෙනාට තමයි පිහිටන්නේ මේක සම්මා සමාධිය. මොකද සම්මා දිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන තියෙන අවබෝධයට. ඒ අවබෝධයෙන් තොරව වඩන්න වඩනවා නම් යම් සමාධියක් ඒක තුල නැත්තේ මොකද්ද? අවබෝධය නෑ. එතකොට දැන් ඒක හඳුන්නපු හැටි වෙනසක් තේරුණාද? ඒ වෙනස එතන තියෙනවා. හැබැයි ධ්‍යාන ලක්ෂණ හැටියට කතා කරනවනේ අපි. ඒ දෙකේ වෙනසක් නැහැ. ධ්‍යානයේ එකයි. මම දන්නේ නැහැ මං කී උක තේරුම් කරන්න හදන එක ඔබට තේරෙනවද කියලා. ධ්‍යානයේ එකයි. අපි හිතමු මෙහෙම අපි හිතමු හොඳට දුක් මහන්සියෙන් ඉඳගෙන ඩිග්‍රියක් ගහලා ආපු කෙනෙක් ඉන්නවා. දෙන්නද? එයාටත් දෙනවා සහකාර තනතුරක්. දැන් සමහර ආයතනවල එකම නමින් සහකාරවරු දෙදෙනෙක් ඉන්නවද? ඉන්නවනේ. එහෙමත් ඒවා තියෙනව නේද? එකම පවර්ස් තියෙන ඉන්නවනේ. අපි එහෙම හිතමු. මන් දන්නේ නැහැ තියෙනවද නැද්ද කියලා. තියෙනවනේ නේ. එකම පවර්ස් තියෙන තනතුරු දෙකක් තියෙනවා. හැබැයි එකම නම. දුක් මහන්සියෙන් ගණගත්තු මිනිසයාත් මේ විභාග පාස් කරලා ඇවිල්ලා ඒ තනතුර ලබනවා. හරි. කාට හරි පන්දම් අල්ලපු කෙනෙකුන් උඩින් ලියුමකින් ඇවිල්ලා ඒ තනතුරම ලබනවා. මම මේ යම තේරුම් කරන්න කියන්නේ. තේන්නද? හඳුන්නද්දී කිසි වෙනසක් තියනවද? නැහැ. නමුත් තවත් ආකාරයකින් වෙනසක් තියෙනවා. ආන් ඒ වගේ අර ධ්‍යාන දෙකේ සෝතාපන්න ශ්‍රාවකයාගේ ධ්‍යානෙත් තෙරුවන් සරණ ගියේවත් නැති කෙනාගේ ධ්‍යානෙත් ලක්ෂණ සමයි. ඒ දෙකම බලවේනි ධ්‍යානේ තමයි. නමුත් එක්කෙනෙකුට අවබෝධයක් තියෙනවා යථාර්ථය ගැන. අනිත් කෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය ගැන එක්කෙනෙකුට අවබෝධයක් තියෙනවා. අනිත් කෙනාට එහෙම අවබෝධයක් නැහැ. එක කෝණකින් බලපුවම ඒ දෙන්න වෙනස්. එක්කෙනෙකුට කියන්න පුළුවන් සම්මා සමාධිය වඩන කෙනෙක් කියලා. හැබැයි අනිත් කෙනාට ඒක කියන්න බෑ. හැබැයි දෙන්නටම කියන්න පුළුවන් පළවෙනි ධ්‍යානයේ වඩන කෙනෙක්ය කියලා. මං හිතන්නේ ඒක ප්‍රමාණවත් කියලා. වෙලාව නම් ඉවරයි. තව එකක් තියෙනවා. කමක් නැද්ද? උපන් වේලාව සහ ගහ පිහිටීම මත පදනම් වූ ජ්‍යොතිෂ්‍ය අද සමාජයේ බහුලව භාවිතා වෙනවා. එය මත ජීවිතයේ වැදගත් තීරණ පවා ගැනීමට අප වැඩිහිටි පරම්පරාව පෙළඹිනවා. නමුත් බෞද්ධාගම අනුව හොඳම ක්‍රමය තමයි බෞද්ධාගම නෙමේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ජීවිතය පටන් ගැනීමට කර්මය ප්‍රධාන තැනක් ගන්නවා. ඕ ප්‍රධාන තැනක් තියෙනවා. ඒක පමණක්ම නෙමෙයි. ජීවිතය හටගැනුනේ කුස පිළිසිඳ ගන්නා මොහොතේ මිසක් මව් කුසින් ඉවතට එන මොහොතේ නොවේ. මෙවන් පරිසරයක් අනුව අප ජීවිතවලට ජ්‍යොතිෂ්‍ය යොදාගත යුතුද? සංස්කෘතික කටයුතු වලදී ඒ භාවිතා කරන අවස්ථාවලට අප හසිරිය යුත්තේ කෙසේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව උපන් වෙලාව මෞකුසේ පිළිසිඳ ගන්න අවස්ථාවයි. ඒක හරි. ලෝක සම්මතයට අනුව උපදිනා වූ වෙලාව මෞකුසින් බිහි වෙන අවස්ථාවයි. ඒකත් හරි. තේන්නද? භාග්‍යතුන් වහන්සේ වදාළේ මෞකුසේ පිළිසිඳ ගන්නවා කියලා. දැන් පිළිගන්නේ සාමාන්‍ය විවාහයේ තියෙන මෞකුසින් බිහි වෙන එක තමයි උපත කියලා. හරි, ඒක මොකද්ද ඇත්තටම? අරක යථාර්ථයක් හැටියට හරි, මේක සම්මතයක් හැටියට හරි. එතකොට ජ්‍යොතිෂ්‍ය දහමට අර යථාර්ථයේ පරිස කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් බාලද උත්තරීතරද? බාලයි. ඒ වැඩේ එතනින්ම බාලයි. තේන්නද? ඒ වැඩේ පටන් ගනිද්දිම බාලයි. එතනින් එහාට මොකද්ද තියෙන්නේ? පටන් ගත්තු තැනම වැරදිලා නම් එතනින් එහාට මොකද්ද තියෙන්නේ? මේක පින්වන්නේ මෙහෙමයි. දැන් ජීවිතේ වැදගත් තීරණ කියනවා. පැවිදි වෙනවාට වඩා වැදගත්කමක් තියෙනවද? ඈ? නෑනේ. දැන් ඔබ සමහර විටනෝ කසාද බඳින එක වැදගත් අවස්ථාවක් කියලා. මොකද දැන් හිතෙන්නේ? ඈ? මේ එතකොට කල්පනා කරලා බලන්න, මේක පින්වන්නේ මෙහෙමයි. අපි මෙහෙම ගරහන්නෙත් නැහැ. මේක මේ වගේ එකක්. ගිලින්න යන මිනිසයාට යාර තුත්තිරි ගහේ තෙල්ලෙනවා කියනවනේ. නේ? එතකොට මේ ධර්මයට පැමිණිච්ච මේකට එනවා කියන එක, මේ ධර්මයට පැමිණලා කොන්ද ගෙලින් තියාගන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. එතකොට මේකට පැමිණිලා ඉවර වෙලා මේ තුර ස්ථාවරයටපත් වෙනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. එයා හැම තිස්සෙම මේකට එන්න බැරි වෙච්ච කෙනාට බයයි. එතකොට එයා පිළිසරණ පතා තමයි මේ කේන්දර නැකත් අරේ මේ පස්සේ දුවන්නේ. මොකද එයාට තිසරණේට આવට එයා සරණ සලසාගෙන නැහැ තාම. තිසරණ සරණ ගියාට ඒ තුලින් සරණක් එයා සලසාගෙන නැහැ. ඒක හරියට මේ වගේ. අන්ධ මිනිසයාට ඉර පෑවුවා කියලා දන්නවද? නෑ. ඉර ගෙනල්ලා මේන් කියලා පෙන්නුවත් පේන්නේ නෑ. දෙන්නේ. අන්ධ මිනිසයාට එහෙමයි. ඊගාවට කරුවලේ ඉන්නවා පිරිසක්. කරුවලේ ඉන්නවා. රෑට කණාමැදිරිය ඉගිලෙනවා දැකලා තියෙනවද? එළියයිනේ. නේද? ඉර පෑවුවම ඒ එළිය පේනවද? නෑ. තමන්ගේ ජීවිතේට අරුණාලෝකයේ ධර්මයෙන් ලැබෙන්න ඕන ආලෝකයේ වැටුනොත් අර හිතේ තිබ්බ අර පොඩි පොඩි එලි පස්සේ දූපු එක ඒක මතකවත් නැති වෙනවා. දැන් රැයට කලාමැදිරියෝ මේ මතක දැක්කට මතක් වුණාට එලි උදේ වුණාම එහෙම જાතියක් හිටියද කියලා මතකද? නෑ. එළිය වැටුනම එහෙමයි. ධර්මාලෝකයේ හිතට ආවයි පස්සේ එහෙමයි. ආයේ අර පොඩි පොඩි ඒව පස්සේ ඒක මතකවත් නෑ. අතහරින්න දෙයක්වත් නෙමෙයි. මතකවත් නෑ. මතක් වුණත් මං වගේ ශ්‍රාවකයෙකුට හොම ඕව පස්සේ යන්න වටිනවද කියලා මොන බොරුවක්ද කියලා අතහරිනවා. තේන්නේ? දැන් ජීවිතේට ධර්මාලෝකයේ ලැබිච්ච නැති කෙනා තාම ඉන්නේ අඳුරේ. එයාට එළිය වැටිලා නැහැ. එයාට තියෙන්නේ ලොකුවට සාහරයට පේන්නේ මොකද්ද? ඈ? කලා මැදිරියා. මට චූටි කාලේ හරි වැඩක් වුණා, පුංචි කාලේ. මේ රෑ 7-8 වෙනකම් පාඩම් කරන්න ඕන පන්ති කාමරයක. කට්ටිය මේකතු වෙලා ඔන්න මේ කාමරේට යද්දි මගේ කාමරේට මං දැක්ක එළියේ කණා මැදිරියෙක් ඉන්නවා. මං පන්තියෙන් පැනපු ගමන් ටක් ගාලා අල්ලගත්තා. දෙන්නේ අල්ලගෙන ගිහිල්ලා කබඩ් එක ඇරලා මගේ මේ පොඩි ඇඳ ගාව කබඩ් එකක් තිබ්බා. ඒකේ හැස්සේ දාලා වැහුවා. මං චූටියි. වහලෙල දැන් හොස්ටල් එකක කොහොම ලයිට් දාලා. දැන් මට මූගේ ලස්සන බලන්න බෑනේ දැන්. මං හිතුවා ගිහිල්ලා ඇවිල්ලා මේ ඔක්කොම ලයිට් නිමුවයි පස්සේ බලනවා කියලා. දැන් ලයිට් නිදාගන්න කට්ටියම ලයිට් නිව්වා. මම හිමීට හොරෙන් ඇරලා බැලුවා. කණා මැදිරිය ලස්සන්ට ඉන්නවා. ඊට පස්සේ දැන් නිදාගත්තා. අනේ එළි වෙලා මම බැලුවා. කණා මැදිරිය නෙමෙයි ඉන්නේ පණුවෙක්. තේන්නද කියන එක? එළි වෙලා මම බලද ලයිට් නිව්වයි පස්සේ තමයි අරූගේ ලස්සන බැලුවේ. ඉන්නවා ලස්සන්ට. දැන් මේ මට මතක් වෙන්නේ මේ වහපුවම ඔබට තේරුම් කරලා දෙන්න. මං අල්ලලා තියෙන්නේ කණා මැදිරියෙ නෙමෙයි. ඒ වගේම දිලිසෙන කැත පණුව జాතියක් ඉන්නවා. එහෙන් පණුවෙක් අල්ලන් ඇවිල්ලා තියෙන්නේ මං. ආලෝකයේ ඉඳන් බලපුවාම ඇත්ත නැත්ත පේනවා. දැන් මං ඌව බැලුවෙත් නෑ. මට පේන්නේ නැති හින්දා පැනලයයි කියලාත් බයයි. ඔක්කොම ලයින් නිව්වයි පස්සේ හිමීට ඇරලා බැලුවා රෑ. ලස්සන්ට ඉන්නවා. හොඳයි. දැන් කීවෙනි වතාවටද බැලුවේ? දෙවෙනි වතාවට අල්ලගද්දි දැක්කා ආයේ හොරෙන් බැලුවා. ලස්සනට ඉන්නවා. ඊට පස්සේ නිින්ද ගියා. දැන් එළි වෙලා දැන් ආයේ බලන්න ඕන. අනේ බලද්දි ඉන්නේ කණා මැදිරියෙකුත් නෙමේ පණුවෙක්. ආලෝකයේ ඉඳලා බලද්දි ඇත්ත පේනවා. අඳුරේ ඉඳගෙන බලද්දි ඇත්ත පේන්නේ නැහැ. එතකොට අඳුරේ ඉන්න කෙනාට ගරහල වැඩක් තියනවද? මේක පින්වන්නේ බලෙන් මේ හිතේ ඇතිවන ඔය වගේ ඕක කියන මිත්‍යා දෘෂ්ටියනේ. මේක ගරහල බලෙන් කපලා අයින් කරන්න බෑ. සමහර දැන් මේකේ ලියද්දිම මට තේරෙනවා ටිකක් මේ වැඩිහිරි පරපුර ගැන ලියපු තරුණ කෙනෙක් වගේ ලියලා තියෙන්නේ. මේක කියවද්දිම පළවෙනි සැරේ කියවද්දිම මේක එක වචනයක් තියෙනවා. ඒ වචනේ මම තේරුම් ගත්තා මේ තරුණ කෙනෙක් තමයි මේ ලියලා තියෙන්නේ කියලා. මේවා අම්මා තාත්තගේ දෘෂ්ටි වේවා කාගේ හරි වේවා බලෙන් කපලා අයින් කරන්න බෑ. ආලෝකය ලැබුණොත් එව්වා අය අයින් කරන්න දෙයක් නැහැ. මං කිව්වේ එළිය වැටුණා ඊපස්සේ කලා මැදිරි මතකත් නැහැ. ආලෝකයේ සැලසුනොත් ඒක පේනවා. ආලෝකේ නැත්තම් ඉතින් අරක තමයි ලොකු ඉතින් අසරණයිනේ පවුනේ. මොකද කරන්නේ? එයා අසරණයි. ලොකුට පේන්නේ අරක. මොකද්ද? වෙලාව වෙලපත් කටේ. ඉතින් මොකද ඒ කරන්නේ? ඒ හින්දා ඒ සියලුම දිනාට අඳුරින් ආලෝකයේ කරා යන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු.